කොයිතරම් දවසේ මුල්ලේ දහම් දනම ලබාගෙන හිටියත් ඒ අභ්‍යන්තර සුදුසුකම නැත්තම් හොද්දි දාපු හැන්දක් වගේ කවදාවත් මේ හැන්දට වෑංජන රස දැනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභ්‍යන්තර සුදුසුකම තියෙන එකන දිවක් වගේ යක්ෂණයකින් මේක රස දැන ගන්නවා. ඉතින් අභ්‍යන්තර සුදුසුකම තිබෙන්නේ කාටද කියන එක කාලයක් යනකොට තමයි ඒක තේරෙන්න පටන් ගන්නෙ. එකපාරට හොයන්න බෑ. ධර්මිය අල්ලන එක කිනා නැති එක කිනා කාලයක් යනකොට ඔප්පු වෙනවා. ඉතින් මේ ධර්මිය අල්ලන එක කිනාගේ අභ්‍යන්තර සුදුසුකම තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක අපි හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය අර්ථයෙන් නුවණින් විමසීම. ඒ නුවණින් විමසීම කියන එකට තව කැලණක් එකතු කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණින් විමසීම. එතකොට විතරයි අභ්‍යන්තර සුදුසුකම නියම විදිහට පිහිටන්නේ. ඊට පස්සේ යාට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොහොමද? ජානතෝ වහම් භික්කවේ පස්සතෝ ආස්වානං khයං වදාමි. මහණෙනි මේ ආස්ත්‍රයන්ගේ ශේවීම සිදුවෙනවා කියලා කියන්නේ දන්නේ කිනාටයි? දකිනා එක්කිනාට. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්නා නොදකින කිනාට නෙවෙයි. ඒ කියන්නේ හොඳ මේ අවදීන් ඉන්න කෙනාට, දන්නා දකිනා කිනාට තමයි මේ ආස්ත්‍රයන් ශේවෙන්නේ. කුමක් දන්නා කුමක් දකිනා කෙනාටද මේක විස්තර කරනවා. යෝනිසූ මනසිකාරං අයෝනිසූ මනසිකාරං. ඔය දෙක දන්න කෙනාට, දකින කෙනාට. යෝනිසූ මනසිකාරය මොකද්ද කියලා දන්නා කෙනා, දකිනා කෙනා. අයෝනිසූ මනසිකාරය මොකද්ද කියලා දන්නා කෙනා, දකිනා කෙනා තමයි ආශ්‍රයන් ශේ කිරීමට දක්ෂ වෙන්නේ. එතකොට එහෙනම් යාට යෝනිසූ මනසිකාරය විතරක් දැනගෙන හරියන්නේ නැහැ. එයා දැනගන්න ඕන අයෝනිසෝ මනසිකාරයේ තුල වෙන හානිය, අයෝනිසෝ මනසිකාරයේ තුල වෙන විපත, අයෝනිසෝ මනසිකාරයේ තුල එයාව කොහාටද අරගෙන යන්නේ කියලා එයා දන්නා දකිනා කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ යහපත ඒ තුලින් එයාට උදා කළා දෙන්නේ කුමන යහපතක්ද කියලා දන්නා දකිනා කෙනා. ඉතින් ඕක කරන්නේ දිවක් මිසක් හැන්දක් නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද මේ දන්න දකින බව. මහණෙනි අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ගියොත් යෙදෙන එක්කනාට නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩිනවා. එතකොට ඒක දන්න දකින කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝති. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව නැති වෙලා යනවා. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙන මේ විනාශයත් යෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙන යහපතත් මේ දෙකම දන්නා හඳුනන කෙනාට තමයි මේ කෙලෙස් නැසීම ජය ගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් නසන්න තියෙන ක්‍රම මේ ආශ්‍රව වර්ධනය වෙන්න නොදී ආශ්‍රව ප්‍රහාණය කිරීමට තිබෙන ක්‍රම හතක් මේ දේශනාවේදී පෙන්වා දෙනවා. අත්ති භික්ඛවේ ආශවා දස්සනා පහතබ්බා. මහණෙනි ආශ්‍රවයන් තියෙනවා දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු. දර්ශනය කියලා කියන්නේ දැක්ම. දැක්ම කියන්නේ අවබෝධය. අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආශවා සංවරා පහතබ්බා. සංවර වීමෙන්, සංවර වීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආශවා පටිසේවනා පහතබ්බා. නූනින් විමසා සේවනය කිරීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආශවා අදිවාසනා පහතබ්බා. ඉවසීමෙන් මෝන දීලා ඉවසීමෙන් දරාගෙන ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා පරිවජ්ජනා පහතබ්බා, තේරුම් අරගෙන දුරු කිරීමෙන්, ඇසුරු නොකර අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා විනෝදනා පහතබ්බා, දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්‍යාසවා භාවනා පහතබ්බා, සම්මත විදර්ශනා භාවනා තුලින් සප්ත බොජ්ජංග දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට මේ ආශ්‍රව කියලා කිව්වා අපි කරදරේ වැටෙන දේවල්, අපි විනාශ වෙන දේවල්, අපි අනතුරේ වැටෙන දේවල්, අයහපත සිද්ධ වෙන දේවල්. ආශ්‍රව ගැන තියෙනවා මට මතකයි අර නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙනවා ආශ්‍රවයන්ගේ ලක්ෂණ මොනවද. සමහර ආශ්‍රව තියෙනවා නිරේගාමිනිය. ඒ ආශ්‍රව තමන්ගේ සිතේ පවත්වන්න ගියොත් නවතින්නේ කොහෙන්ද? නිරේට එක්කගෙන යනවා. එයාව අත්‍යාසව පෙත්තිවිසේගාමිනිය, ප්‍රේත ලෝකෙට එක්කගෙන යනවා. තිරිසන් අපායට එක්කගෙන යනවා. මිනිස් ලෝකෙට එක්කන් යනවා. දිව්‍ය ලෝකෙට එක්කන් යනවා. මේ ඔක්කොම කරන්න මුල් වෙච්ච දේවල් තමයි ආශ්‍රව. මේ ආශ්‍රව කෙනෙකුගේ හිතේ නැත්තම් ආශාවක් හේනම් පිරිනිවන් පානවා. එහෙනම් ආශ්‍රව තිබීමෙන් තමයි මේ සත්‍යයේ සංසාර ගමන දිගින් දිගට පවතින්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කළ හත් ආකාරයකින් නෝණින් විමසණේ කිනාට දැන් මේ තියෙන ආකාර හතක් ක්‍රම හතක් පෙන්වා දෙනවා. මොකද්ද පළවෙනි එක? දස්සනා පහතබ්බා, අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතුයි. දෙක, සංවරා පහතබ්බා, සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතුයි. තුන, පටිසේවනා පහතබ්බා, නුවණින් සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හතර, අදිවාසනා පහතබ්බා, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. පහ, පරිවර්ජනා පහතබ්බා, පරිවර්ජණයෙන් ඇසුරු නොකොට අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හය, විනෝදනා පහතබ්බා, දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හත, භාවනා පහතබ්බා, සමත විදර්ශනා වශයෙන් දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. දර්ශනීය ප්‍රහාණය කරන ආශ්‍රව ගැන ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න මේ දැන් උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මේකෙදි අසත්පුරුෂයා කවුද? අසෘත පුතඥය අඳුන ගන්න කියනවා. අසෘතවත් කියන්නේ ශ්‍රවණයෙන් ලැබූ දේ ලබාගෙන නැහැ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ යාට. ශ්‍රවණයෙන් ලැබූ දේ මොකද්ද? ශ්‍රද්ධා. ඉස්සල්ලා වෙන්න තියෙන්නේ ශ්‍රද්ධා සම්පත්තියට. ශ්‍රවණයෙන් ලබන දේ ඒක. ශ්‍රවණයෙන් ලබන දේ ලබා ගත්තේ නැති එක්කෙනා කොච්චර ඇහුවත් ශ්‍රුතවත් නෙවෙයි, අසෘතවත්. අසෘතවත් පුතුඥයා අරියාණං අදස්සාවි, ආර්යයන් වහන්සේලා හඳුනන්නේ. ආර්ය ධම්මසකෝ විදෝ, ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරිසාණං අදස්සාවි, සත්පුරුෂයන් වහන්සේලාව හඳුනගන්න බෑ. සත්පුරිස ධම්මසකෝ විදෝ, සත්පුරුෂ ධර්මයේ තේරෙන්නේත් නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේත් නැහැ. මෙයා කවුද? අසෘතවත්. එහෙනම් අසෘත පුතඥය අසත්පුරුෂයෙක්මයි. ඇයි සත්පුරුෂය හඳුනන්නේ නැන්නේ? සත්පුරුෂය හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මය හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේත් නැහැ. එතකොට එයා අසත්පුරුෂයෙක්මයි. ඉතින් මේ සත්පුරුෂ නොවන මේ පුද්ගලයා මෙනෙහි කළ යුතු, මානසිකාර කළ යුතු, සිහිනෝණින් විමසිය යුතු දේවල් දන්නේ නැහැ. ඒක හිතට ගන්න බෑ. යා දන්නේ නැහැ ඒක. ඊළඟට මෙනෙහි නොකළ යුතු දේවල් දන්නේත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එයාට මේක තෝර බීර ගන්න බැරි නිසා මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක දවසක් සූත්‍රයක මට හම්බුණා, ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසත්පුරුෂයාට සත්පුරුෂයාම අඳුනගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා. අසත්පුරුෂයාට අසත්පුරුෂයාම අඳුනගන්න පුළුවන්ද කියලා අහනවා. ඒත් බෑ කියනවා. එතකොට අසත්පුරුෂයා සත්පුරුෂයාව බැහැර කරනවා අසත්පුරුෂයා කියලා. අසත්පුරුෂයාව ඇසුරු කරනවා සත්පුරුෂයයි කියලා තවත් විනාශයට යනවා. සත්පුරුෂයම නෙමෙයි, සත්පුරුෂය අඳුන ගන්නවා මේන් අසත්පුරුෂය, මේන් සත්පුරුෂය කියලා වෙන් වශයෙන් හඳුන ගන්නවා. දැන් මේකෙ පින්නෝ දැකන්නේ අර යෝනිසෝමනසිකාරය ගැනනේ. එතකොට එයා දැනගන්න ඕනේ යෝනිසෝමනසිකාරය විතරක් නෙමෙයි, එයා දැනගන්න ඕනේ අයෝනිසෝමනසිකාරය කියන්නේ මේකයි කියලා දැනගන්න ඕනේ. ඒ වගේ තමයි. ඉතින් මේකෙ තියෙනවා දැන් මේ අසෘතවත් පුතඥයාට මෙනෙහි කළ යුතු දේවල් දන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් දන්නේ නැහැ. මේ නිසා මොකද වෙන්නේ? මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරන නිසා. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරන නිසා, මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන නිසා නූපන් කාමාශ්‍රව උපදිනවා. උපන් කාමාශ්‍රව වැඩෙනවා. නූපන් භවාශ්‍රව උපදිනවා. උපන් භවාශ්‍රව වැඩෙනවා. නූපන් අවිජ්ජාශව උපදිනවා. උපන් අවිජ්ජාශව වැඩෙනවා. මේක වෙන්නේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? යාට හොයාගන්න බෑනේ. දැන් අපි ගත්තොත් දැන් යෝනිසෝ මනසිකාරයේ චුට්ටක් හරි තියෙනවා නම් කෙනෙකුට බේරෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මාගන්දියාට, ඔන්න බුදුරජාණන් වහන්සේ මාගන්දියාගේ අම්මයි තාත්තයි මේ මාගන්දියා එක්කගෙන ගියේ. අම්මයි තාත්තයිට නෝන තිබ්බනේ. අම්මා තාත්තා ඉස්සරහ කිව්වා මේ අසූචි පුරු මේ ශරීරේ පොදිවේ ශරීරය ගැන කිව්වේ. එයාගේ ඇඟ විතරක් නෙමෙයි. පොදිවේ කිව්වා මේ ශරීරය කියලා කියන්නේ මොකක් වගේද? ඔව් අසූචි පුරුප කලයක් වගේ එකක් කිව්වා. ඉතින් එතකොට මේ අර ඒ අම්මයි තාත්තයි දෙන්න නෝන තියෙනවා. ඒ දෙන ඉදිරියට ප්‍රශ්න කළා. ඉතින් මේ ශරීරයේ ඔබවහන්සේ නම් අතරේ ඔබවහන්සේ දිව්‍ය ශරීරේ පතනවාද කියලා ඇහුවා. කලබල වුණේ නැහැ ඒකට. ඊට පස්සේ කෙමෙන් කෙමෙන් ප්‍රශ්න අහගෙන ගියා. මේ දෙන්නම ධර්මය අවබෝධ කළා. අම්මා තාත්තා දෙන්න. දුව අයෝනිසූ මනසිකාරයේ දෙන්න පටන් ගත්තා. දැක්කනි. ඊට පස්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන හැම නිඳාවක්ම කළා. හැම අපහාසයක්ම කළා. සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද හේතුව? දිගින් දිගට තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අන්තිමට පිරිස යෙදෙව්වා. අන්තිමට මොකද කළේ? ඔව් බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ කවුද? ඒ අයටත් වෛර කළා. ඊට පස්සේ ඒ අයව හරව ගන්න බැරි වෙන එකට ඒ අයව මරන්න තීරණය කළා. ඊට පස්සේ මොකද කළේ? ගියක් ඇතුළට දාලා මේ 500ම ගිනි තිබ්බා. එතකොට ගින්නට මැදි වෙච්ච මේ 500 මානසිකාර නොකළ යුතු දේවල් මානසිකාර කරන්නේ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනවා. ඇයි? ඒ කොම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ. යෝනිසෝ මානසිකාරී දෙනවා. එය අමුමියේ පිච්චිලා මැරුණා. ඒ පිච්චුනේ කය විතරයි. තමන් හදවතේ දිනු කරපු ධර්මෙ පිච්චිලා ගියාද? මාර්ගඵලෙකෝ සීලු දෙනාව. ඔබ තමයි කියන්නේ ධර්මයේ හැසිරෙන එක්කිනාව ධර්ම විසින් ආරක්ෂා කරනවා කියලා. කවුරුත් දුගතිය ගියේ. එතකොට ඒක තමයි මේ මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කිරීමේ දක්ෂකම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරද්දී නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් කාමාශ්‍රව උපදින්නේ නැහැ. උපන් කාමාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් භවාශ්‍රව උපදින්නේ නැහැ. උපන් භවාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් අවිජ්ජාශව උපදින්නේ නැහැ. උපන් අවිජ්ජාශව ප්‍රහාණය වෙලා යනවා. ඒ ප්‍රහාණය වෙලා යන්නේ අර නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වුණාම. ඒ නුවණින් මෙනෙහි කරන්න බැරි එක්කෙනා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට ඒ හැමතිස්සෙම ඉන්නේ ශ්‍රද්ධාව තුල නෙමෙයිනේ, සැකේ තුල. අයෝනිසෝ මනසිකාරයේ දිනෙක් කෙනාට ඉතින් බුදුරජාණන් වහන්සේවත් පිළිගන්නේ නැහැනේ. මුන්නාසගේ ධර්මේවත් පිළිගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ යෝනිසෝ මනසිකාරයේ දිනෙක් කෙනෙක් කික්බන්ට එනවා ලෞකික සම්මාදිට්ඨියට. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මෙලව පරලෝ පිළිගන්නවා, පින් පව් පිළිගන්නවා, හොඳ නරක පිළිගන්නවා. යම් කිසි හොඳක් හෝ නරකක් හෝ කර්මයක් කළොත් ඒක තමන්ට ආපහු කැරකිලා එනවා කියලා පිළිගන්නවා. ඊළඟට ඕපපාතිකෝ සත්‍ය උපදිනවා කියලා පිළිගන්නවා. ජීවිතාවබෝධිය ඇතිවිච්ච ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මේ පිළිගැනීමත් එක්ක තමයි යාට යෝනිසුමනසිකාරී දියුණු වෙන්න හේතු වෙන්නේ. ඒ කියන්නේ එතන ඉඳලා යාට ශ්‍රද්ධාවට එන්න පුළුවන්. ශ්‍රද්ධාවට එන්න පුළුවනි. එහෙම නැත්නම් යා ශ්‍රද්ධාවට එන්නේ නැහැ. මොකද කරන්නේ? අයෝනිසුමනසිකාරී මේ දෙනවා. මම අතීතේ හිටියද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? අනාගතේ මං ඉදීවිද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? ඔහු කියන අය ඉන්නව නේද? ඒ කොහොම ඇති වෙන්නේ? අයෝනිසෝ මනසිකාරේ කොහොම වෙලා ඉදීවිද කවුද දන්නේ? කොහි ගියාම මොකෝ? වර්තමානයේ අපි මේ හිටියට අපි මේ කොහෙන් ආවද කවුද දන්නේ? කොහේ යනවද කවුද දන්නේ? ඒක මොකටද අපට? ඔහොම කියන අය නැද්ද? ඒ කොහොම ඇති වෙන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයෝනිසෝ මනසිකාරී දෙන්න ගියාම මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියන පුද්ගලයා. මොකේටද වැටෙන්නේ? එක්ක වැටෙනවා මට ස්ථිර වූ විනස් නොවන ආත්මයක් තියෙනවා. මේ ලෝකේ අයෝනිසෝ මනසිකාරී දෙන පුද්ගලයන් වැටෙන දේවල්. එක්ක මට එහෙම ස්ථිර වූ ආත්මයක් නැහැ. ඒකෙන් එහා වැටෙන්නේ උච්චේත දෘෂ්ටියට. මරණයෙන් පස්සේ මොකුත් නැහැ කියන එකට. එහෙම නැත්නම් එයා වැටෙනවා එක්ක මට ආත්මයක් තියෙනවා. මේ ආත්මයේ තුල ඉඳලා තමයි මම අනාත්මය දකින්නේ කියලා මොකක් හරි එකකට වැටෙනවා. එහෙම නැත්නම් එයා වැටෙනවා මම අනාත්මයේ තුල ඉඳගෙන තමයි මම ආත්මය දකින්නේ. ඊළඟට ආත්මය තුල ඉඳන් තමයි ආත්මය දකින්නේ. අනාත්මය උදේ තමයි ආත්මය දකින්නේ කියලා මේ වගේ දෘෂ්ටි ඇති වෙනවා. ඊළඟට පින්පව් විපාක දෙනවා නම් ඒ ඔක්කොම මේ ආත්මේ නිට්ටයයි. වෙනස් වෙන්නේ නැහැ කියලා මේ වගේ දෘෂ්ටිගත වීම තමයි අයෝනිසෝ මනසිකාරයේ දෙන කවුද යා? අසෘතවත් පුතඥයාට තියෙන දෘෂ්ටිගත වීම විතරයි කියනවා. දෘෂ්ටිගත වෙන පුද්ගලයා හැමතිස්සෙම ඉන්නේ සතර අග තියෙන්නේ. ඡන්ද දෝෂ බය මෝහ කියන අගතියේ වැටිලා ඉන්නේ දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයා. ඒ නිසා මේ දෘෂ්ටියටම හසු වෙලා පැටලි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දිට්ටි සංයෝජන සංයුක්තව භික්කවේ අසෘතවා පුතුඥනෝ. මේ අසෘතව පුතඥයා දෘෂ්ටි බන්ධනෙන් බැඳිලා ඉන්නේ. දෘෂ්ටි බන්ධනෙන් බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ නිවැරදි මතවාදයකට එන්න, නිවැරදි අවබෝධයකට එන්න පුළුවන් කමක් නෑ. හැමතිස්සෙම යා පටලැවි යනවා. ඒ නිසා ජාති ජරා මරණ සෝක වැළපීම් දුක් දුම්නස් සසුන් මෙලින් වලින් එයානම් නිදහස් වෙන්නේ නෑ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තෝරනවා. මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, මංක ශ්‍රුතවත් කියලා ශ්‍රවණයෙන් ලබාගත්තු අවබෝධය ඇති ශ්‍රද්ධාව ඇති එක්කෙනා. ඉතින් ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මේ ශ්‍රද්ධාව මොකද්ද? ශ්‍රද්ධහති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි අදහගන්නේ. අවබෝධය අදහගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගන්න කෙනා අනිවාර්යයෙන් මේ ධර්ම මනසිකාරයට එනවමයි. එනවමයි. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අරියානන් දස්සාවි ආර්යයන් වහන්සේලාව අඳුනනවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ මනාකොට හික්මෙනවා. ඊළඟට සත්පුරුෂයන්න් දස්සාවේ. සත්පුරුෂයන් කවුද කියලා අඳුන ගන්නවා. ඒගොල්ලෝ දන්නවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. කෝවිද කියන්නේ දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතු. සත්පුරුෂ ධර්මයේ එක් වෙනවා. ආන් ඒගොල්ලෝ දන්නවා මේව තමයි මෙනෙහි කළ යුතු දේ. මේව තමයි මෙනෙහි නොකළ යුතු දේ කියලා. මෙනෙහි කළ යුතු දේ, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න ගියොත් මොකද වෙන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙනවා.

එතකොට බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් රහතන් වහන්සේලාට කතා කරලා කියනවා සාරිපුත්තු මොග්ගල්ලාන වහාම ගිහිල්ලා අර කට්ටිය බේරගන්නේ කියනවා අමාරුවට ඉඳ ඉස්සර වෙලා. ඇයි? අසත්පුරුෂය ගොඩට ගියාට පස්සේ හොඳ කෙනත් අසත්පුරුෂ වෙලා යනවා. එතකොට සංවරකම කියන එක තේරුම් ගත්තේ කෙනාට නම් මුකුත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නාසියත් එහෙමයි. නාසිය අසංවර වුණොත් හටගන්නා ආශ්‍රව. ඒ නිසා නාසය සංවර කරගන්න ඕනේ කියනවා. දිවත් එහෙමයි. දිව අසංවර වුණොත් ආශ්‍රව හටගන්නවා, නවත්තන්න බෑ. මස් කෑමේ ගිජු වෙච්ච මිනිස්සෙක් ඉතින් හැමදේම මස් කනවා. නිකන් මස් නැත්තම් සත්තු මරාගෙන කනවා. දවසක් මේ මිනිස්සයා මොකද කළේ? බලන්න මේ දිව අසංවර කරගෙන ඉන්න නිසා වෙන විපත. මෙයා මොකද කළේ? ගිහිල්ලා දැන් බැලුවා, ඉදා කන්න බීලා ගියා ගෙදර. ගිහිල්ලා බැලුවා කන්න මස් නැහැ. මෙයා කෙලියෙම ගියා ගවය බැඳලා හිටියා. ගියා ඇද්ද දිව කැපුවා. කපලකෝ දීපං වේලා මේක. දුවේලා දුන්නා. ඒ මස් කෑල්ල කටට ගන්නකොට එයාගේ දිව ගැලවිලා වැටලා තියෙනවා. අතීත සිදුවීම් මේ මොකක් අසංවර කරගෙනද? දිව අසංවර කරගෙන. එතකොට මේ අසංවර කර ගැනීමෙන් හටගන්නා වූ ආශ්‍රව හටගන්නවා. ඒක වළක්වන්න තියෙන මොකෙන්ද? දිව සංවර කර ගැනීම. කයත් එහෙමයි. කය අසංවර කරගත්තොත් නූපන් ආශ්‍රව වැඩෙනවා. උපන් ආශ්‍රව වැඩ ආවර්ධනය වෙනවා. ඒ නිසා කය සංවර කර ගැනීමෙන් ඒ ආශ්‍රව වර්ධනය වෙන්නේ නැහැ. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට මනස. දැන් මනසට එනවන එක එක අරමුණු. මනස සංවර නොකළොත් අසංවර වීමෙන් හටගන්න ආශ්‍රව වැඩෙනවා. එතකොට ඒක නොවැඩෙන්නේ නම් මොකද කරන්න ඕනේ? මනස සංවර කරන්න ඕනේ. දැන් එතකොට බලන්න අර චතුරාරි සත්‍ය මානසිකාර කිරීම තුලත් දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට ප්‍රහාණය කරන්න තියෙන මොකෙන්ද? ඔව්, ඉන්ද්‍රිය සංවරය තුළින්. ඇස, කන, නාසය, දිව, කය, මනස. හැබැයි සතිපට්ඨානයේ හිත පිහිටුවාගෙන ඉන්න එක්කෙකුට මේක කරන්න පුළුවන්. ඇයි? දැන් ඇහෙන් රූපය දකිද්දී තමන්ගේ හිතට වෙනදී සිහියෙන් ඉන්නකට දන්නවනම් එයා වහම සංවර කරගන්නේ නැහැ. සංවර කරගන්නවාමයි. කණෙන් ශබ්දී අසද්දී තමන්ට වෙනදී තමන් දකින්නවන තමන් සංවර කරගන්නවාමයි. නාසයෙන් ආග්‍රහණය කරද්දී, දිවෙන් රස විඳිද්දී, කයෙන් පාස ලබද්දී තමන් දන්නවන සංවර කරගන්නවාමයි. මනසට අරමුණක් එද්දී මේක ද්වේෂයයි, මේක කෙලෙස්, මේ අකුසල, මේව දුරුකළ යුතු දෙය කියලා තමන් සිහියෙන් ඉඳලා දැක්කනම් එයා ඒක වර්ධනය කරන්නේ නෑ. යා මොකද කරන්නේ? සංවර කරනවා. ඒක වර්ධනය වෙන්නිට දෙන්න ඒක මඟ හරිනවා. යා සංවර කරනවා. එතකොට මේ සංවර කිරීමෙන් තමන් විනාශී කරා යන අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන්ගෙන් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමතැනම මේ සංවර වීම ගැන හැමතැනම කතා කරලා තියෙනවා. ඔබ දන්නවා ඇති ධම්මපදයේ තියෙනවා චක්කුණා සංවරෝ සාදු, සාදු වාචාය සංවර, ඇස සංවර වීම කොයිතරම් හොඳද, සාදු වාචාය සංවරෝ, වචනේ සංවර වීම කොච්චර හොඳද, මනසා සංවරෝ සාදු, මනස සංවර වීම කොයිතරම් හොඳද, සාදු සබ්බත් සංවරෝ, හැම තැනදීම සංවර වීම කොයිතරම් හොඳද, සබ්බත් සංවරෝ බික්ඛු, හැම තැනදීම සංවර වෙච්ච භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති, හැම දුකින්ම නිදහස් වෙනවා. එහෙනම් මේ සංවර වීම කියන එක අපේ ජීවිතවලට බොහෝම පිහිට වෙන එකක්, බොහෝම උපකාර වෙන එකක්. මොකද හේතුව මේ සංවර වීම නැතිවීමෙන් ඇති වෙන ප්‍රශ්න සමහර විට නිරයෙන් තමයි තමන් නවතින්නේ. එක්ක තිරිසං අපාය තමයි නවතින්න වෙන්නේ. අසංවර වෙලා ඒ ආශ්‍රවයන් යන්න ඉඩ දුන්නොත්. එතකොට ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පටිසේවනා පහතබ්බා, නෝනින් විමසා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු. මේකේ තියෙනවා ඒ භික්ෂුවට විශේෂයෙන් මේකේ තියෙන්නේ චීවරම් පටි සේවති. සිවුරු සේවනය කරනවා. කොහොමද? යාවදීව සීතස්ස පටි ගාතාය, සීතල දුරු කිරීමට. උන්නස්ස පටි ගාතාය, මෝස්නේ දුරු කිරීමට. ඩන්ස මකස වාතාතප සිරින් සප සම්පස්සානං පටි ගාතාය. මැසි මදුරු අව් වැසි සුලං සර්පාදීගෙන් වෙන පීඩා දුරු කිරීම පිණිස. ඊළඟට යාවදීව හිරිකෝපීන පටිච්ඡාද නැත්තං ලැජ්ජා බය ඇති වෙන තැන් වසා ගැනීම පිණිස. එතකොට සිවුරු පෙරීමේ අරමුණ එච්චරයි. සිවුරු පොරවන්න එතකොට සමාජ ගෞරව ලැබීම පිණිස නෙවෙයි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම පිණිස සිවුරු දරනවා නෙවෙයි. සිවුරු දරන හේතුව තමයි මේ තියෙන්නේ. එතකොට සිවුරු පොරවද්දි මේ නුවණින් මේක මතක් වුණොත් එයා සිවුරු පෙරීමේ අර්ථය තුල රැඳිලා ඉන්නවා. ආහාර ගැනීමක් තියෙනවා. ආහාර ගන්න එක්කන නුවණින් එම සාහාර ගන්නවා. කොහොමද නුවණින් සාහාර ගන්නේ? නේව දවාය. ඔව්. ජවයේ පිණිස නෙවෙයි. න මදාය. මත් වීම පිණිස නෙවෙයි. න මණ්ඩනාය. සැරසීම පිණිස නෙවෙයි. න විභූෂණාය. වඩා සැරසීම පිණිස නෙවෙයි. යාවදීවි මස්සකයන් සිටියා. මේ කය පවතන්න. යාපනාය. යැපීමට. විහිංස උපරත්‍ය. විහිස නැති කරගන්න. බ්‍රහ්මචර්ය අනුග්‍රහය මේ උතුම් ආර්ය මාර්ගයේ අනුග්‍රහ පිණිස. ඊළඟට පැරණි වේදනා නැති කර ගැනීමට, අලුත් වේදනා නූපද වීමට, ජීවිත යාත්‍රාව පහසුවෙන් අරගෙන යන්නයි. ඔච්චරයි කියනවා කෑමට. එහෙම නැත්නම් අපිට මේ ආහාර ගැනම කතා කර කර කාපනා කර කර ඉන්න වෙනවා. හද හරිනේ කෑම. ගල් හැපුණා. ලුණු මදි. ආහාරේ නම් හොඳයි. ඒක මොන උපෝසතේද? ගෝපාලක උපෝසතේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගොපල්ලා හරක් පට්ටිය අරගෙන ගිහිල්ලා කාපනා කරනවා. ඔව්. ඊයේ අසවල් දෙන තනකොළ කැවුවා. අද අසවල් දෙන තන හිටපු හිදික්කන් යන්නේ. අර අර පැත්තට එකංගේ වතුරක් තියෙන තනකොළක් තියෙනවා. කාපනා කරන සිල් ගත්වෙක් ඉන්න. අරි කෑම හරි නෑ. තේ ටිකක්වත් නෑ. අතෙන්ට ගියොත් නම් හොඳට කන්න පුළුවන් හම්බෙන්න ඉන්න පුළුවන් හොඳට. අන කොහොමද හරි වැඩසටහනක කොහොමද හරි ෂෝක් කියලා. මොකද මේ? ඔව් හරි ෂෝක් කියන හොඳට තිබ්බ කියන කෑම වීම අයිස්ක්‍රීම් තිබ්බයි කියන. එතකොට මේ වැඩසටහන කොහොමද කියලා හම්පස්සේ යාට මතක් වුණේ මොකද්ද? හා. ඒක යට වෙන්නේ ප්‍රතිවීක්ෂා කළාම. ඒකට තමයි ප්‍රතිවීක්ෂා තියෙන්නේ. එයා නෝනින් විමසලා තමයි ඒක පරිහරණය කරන්නේ. ඊළඟට තියෙනවා සේනාසන පරිහරණය කරනකට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි හොඳම කතාව අදාළේ. මොකද්ද? ඔව් මට වාඩි වුණාට පස්සේ මං ඉන්න තැන තෙමෙන්නේ නැත්තම්, මගේ දණිස් දෙක තෙමෙන්නේ නැත්තම් මට ඉතන ඇති කිව්වා. එතන පැහැදිලිව පේනවා මේ අසපුවක් සේනාසනයක් පරිහරණය කිරීමේ අර්ථය මොකද්ද කියන එක. මොකක්ද අර්ථය තියෙන්නේ? මේ තියෙන්නේ. ඔව් යාවදීව සීතස්ස පටිගතා, සීතලෙන් වලකින්ද, උණුසුමින් වලකින්ද, ඊළඟට මැසි මදුරු අංග වෙන පීඩා වලින් වලකින්ද, ඊළඟට අව්වැසි වලින් වලකින්ද, ඊළඟට ඍතු විපර්යාසයෙන් වෙන පීඩා වලින් වලකින්ද, පටිසල්ලානාරාමත්තං භාවනාවට අනුග්‍රහ පිණිස. භාවනාව යලි වාසය කරන්නේ කුටියකට යන්න තියෙන්නේ, අසපුවකට යන්න තියෙන්නේ. එහෙම නැතුව ඒව මේ අයිතිවාසිකම් කියාගෙන කෑ ගහන්න නෙමෙයි. මේ යන්න තියෙන්නේ මෙච්චරයි. එතකොට එයා තමයි නෝණින් විමසා පරිහරණය කිරීමෙන් සේනාසන ඒ ආශ්‍රව ප්‍රහාණය කරන එක්කෙනා. ඊළඟට බෙහෙත් හේත්. දැන් බේදක් හේතක් ගත්තාම යායි බේත හේත ගත්තා. එතනින් ඒක ඉවරයි. මේක නැත්තම් පෑය 24ම ශරීරයේ චෙක් කර කර ඉන්න කිව්වොත් බෙහෙත් ගැනම කල්පනා කර කර ඉන්නු. එහෙම නැද්ද? හැම තිස්සෙම යාගොළුවේ තියෙන මොකද්ද? අසනීපමයි. බෙහෙත්මයි, එක විටමින්මයි. ඒ මොනවා හරි ඒ කල්පනා කර කර ඉන්නවා මිසක් අර බෙහෙතක් හේතක් ගත්තා ඉවරයි ඒක. මොකද හේතුව මේ ශාරීරික උපන් වේදනා නැති කරගන්න මම බෙහෙත ගත්තා. ඊට බෙහෙත පස්සේ ඉවරයි. ඊට පස්සේ බෙහෙත් කරගහගෙන ඉන්නේ නැහැ. ඉතින් එතකොට මේ විදිහට නෝනින් විමසන එක්කිනා තමයි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්නේ. සිව්පසේ නෝනින් පරිභෝග කිරීමෙන් තමයි මේ පටිසේවන පහතබ්බා සිව්පසේ නෝනින් පරිභෝග කිරීමෙන් ඒ සිව්පසේ නිසා උපදින්නා වූ ආශ්‍රව උපදින්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයෙන් හැදෙන කෙනෙකුට නම්

සමහර අස්සෙ ඉන්නවා කියනවා සැඩ අස්පයෝ. ඔය රැලින් පැනපු අස්පයෝ. එදල මිනිස්සු දැක්කම මිනිසුන්ට ඊරි ආර කරනවා. ඉතින් මෙයා මොකද කරන්න නූනි සලකන්නේ කියලා. ඒ මාර්ගයෙන් මග ඇරලා යන්න ඕනේ. මම හොඳටම දන්නවා මේ ඒ නුවණින් සලකා කරන්න ඕන දෙයක් කලේ නැත්තම් ওই කොටි ගහන කාලේ අපි අඳුරන එක පවුලක් තිබුණා. තාත්තයි අම්මයි ওই දරුවෝ කීප දෙනෙක් හිටියා. ඉතින් මේ අනතුරෙද්දී එල්ටීටී ප්‍රදේශයක අනතුරෙද්දී ඒ අම්මයි දරුවෝ ටිකයි කිව්වා තාත්තා අපි ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉක්මනට පැනලා යන්න. මේ ඉදකඩම් දීපල ගැන කල්පනා කරලා හරියන්නේ නැහැ කිව්වා දැන්. තාත්තා කිව්වේ මොකද්ද? උඹල පළයල්ලා කිව්වා. මම මේ කාලය ඇත්තේ මේ මිනිස්සු අඳුරනවා මට නම් මේ මිනිස්සු මොකුත් කරන්නේ නැහැ කිව්වා. අරගොල්ලෝ යෝනිසෝ මනසිකාරය දිනනවා. ඒගොල්ලෝ කල්පනා කළ කරන්න දෙයක් නැහැ. අතර හවිචදී අරගෙන පැනලා ගියා. ඒ අම්මයි පවුලේ ටිකයි අදත් හොඳට ජීවත් වෙනවා. තාත්තට මොකද උනේ? පහුදා එල්ටීටී කාර්යව මරලා දැම්මා. දැක්කද නූණින් නිමසා දුරු කළ යුතු එක දුරු නොකිරීම. ඊළඟට සැඩ ගොනා සමහර තැන්වල මේ ඉන්න පුළුවන් දරුණු ගොන්නු සැඩ බල්ලා ඒ වගේ තියෙනකට ඒක පෙනිපෙනි යන්න එපා කියනවා. නෝනින් විමසා ඒක මගහරින්න කියනවා. ඒ වගේම මේ භයානක සර්පයා සර්පයා දැක්කහම මට සර්පිය ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම යන්න එපා කියනවා. මගහරින්න කියනවා. ඊළඟ කාණු ඊළඟට මේ මොනවාද මේ කටුලැහැබ් ඔය ප්‍රපාත මේව බලවල් මේව දැක්කහම මගහැරලා යන්න කියනවා. ඒක තමයි කියනවා එතනදී කරන්න තියෙන දේ නෝනින් විමසලා. ඒ වගේමයි කියනවා Tamante ගැලපෙන්නේ නැති තැන්වල ඉන්න එපා කියනවා. Tamante ගැලපෙන්නේ නැති වල තැන්වල ඉන්න නැතුව ඒක නෝනින් විමසලා මගහැරලා යන්න ඕනේ කියනවා. මගහැරලා යන්න ඕනේ කියනවා. මාදුද ඒකට අයිති එකක් නේ අකාල වීති සංචාරයේ කාලේ තියෙන්නේ. අපි ගත්තොත් තුන් රෑ 33 ඇවිදිනවා. බෝකු ගාන වාඩිලා ඉන්නවා. මොන හරි හොරකමක් වුණත් අහු වෙන්නේ කාවද? ආරයා තමයි අහු වෙන්නේ. ඇයි ඒ? නුසුදුසු තැන සිටීම. ඉතින් නෝනින් විමසලා යා ඒ තැන්වල ඉන්නේ නැහැ. අතාරිනවා. ඊළඟට තියෙනවා පාප මිත්‍රයා. අතාරින්න ඕනේ. මොකද පාප මිත්‍රයා ඇසුරු කරන්න ගියොත් නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේවත් මිනිස්සු සලකනවා පවිතු ගුඩිය දාලා. යහපත් කෙනා නුවණති කෙනා සිල්වත් ගුණවත් කෙනා පවා ඒ ගුඩට ඇසුරු කළොත් එහෙම ඒ ගුඩීලා තමයි සලකන්නේ. ඒ නිසා ඇසුරු කරන්නේ නැතුව පාප මිත්‍රයා අසත්පුරුෂයා අයින් කරන්න කියනවා. එතකොට මේ වගේ පාප මිත්‍රයන් නුවණින් විමසා තමන්ගේ ඇසුරෙන් බැහැර කිරීමේ පවිතු පුද්ගලයන්ව උපන්නා වූ ඒ බහැර නොකිරීමෙන් හටගන්න ආශ්‍රමකවත් හටගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ බහැර කිරීම නිසා උපදින්න තියෙන ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ප්‍රහාණය වෙලා යනවා. එතකොට මේ විදිහට තමයි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවල මේ දේශනා කරන දේවල් හරියටම අපි අනුගමනය කළොත් අපට බොහොම කරදර අඩු ජීවිතයක් නේ තියෙන්නේ. දැන් කරදර ඇති වෙන්නේ මේ දේවල් වලට පැටලී සිටීමෙන් සම්බන්ධ වීමෙන්. ඒ සම්බන්ධ නොවී හිටියාම කරදර හටගන්නේ නැහැ. කරදර වලින් බේරලා ඉන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විනෝදනාපහතබ්බ මේක සම්පූර්ණයෙන් අභ්‍යන්තර එකක්. සතර සතිපට්ඨානී වාසී කිරීමෙන් විතරයි මේක කරන්න පුළුවන්. මොකද්ද? නුවණින් විමසා බැහැර කළ යුතු දුරු කළ යුතු ආශ්‍රව ඒ තමයි කාම විතර්කය. නාදි වාසීදී ආ නුවණින් විමසලා ඉවසන්නේ ඒක. ඒ කියන්නේ ඒක හිතින් පිළිගන්නේ නැහැ. පජහති අත්හරිනවා. විනෝදීති දුරු කරනවා. බ්‍යන්ති කරෝති අභාවයටපත් කරනවා. අනභාවංගමීති ආය හටගන්න තියෙනපත් කරනවා. එතකොට එයාට හට ගන්නව නම් ලාමක කාම විතර්කයක් තියා ඒක දුරු කරන්න ඕනේ නෝනෙන් විමසලා. දුරු කරේ නැත්තම් මොකද වෙන්නේ? ඔව් දැන් බුද්ධ දේශනාවේ තියෙනවා උන්වහන්සේ උපමා කරලා තියෙනවා මේ හමුදාවට බෙදිච්ච සිබල වගේ උපමා කරලා තියෙනවා භික්ෂුව යෝදා ජීව සූත්‍රය කියලා. ඒකේ තියෙන ඔන්න හමුදාවට සිබලෙක් බැඳෙනවා. බැඳිලා ඔන්න යුද්ධෙට යනවා. යනකොට ඔන්න ඈත ඇහෙනවා බෙරහඬ. බෙරහඬ ඇහෙනකොටම මෙයා තැති ගන්නවා. බය වෙනවා. මල පහ වෙනවා. බයටපත් වෙලා. ඊට පස්සේ මෙයාට මොකද වෙන්නේ? මෙයාට ඉන්න බෑ සීනාවේ. මෙයා පැනල යනවා. ඒ වගේ කියන ඔන්න මහාන වෙනවා. මහාන වෙන්නේ මේ කෙලිස් නසන්න. මහාන ටික කාලයක් යනකොට මෙයාට ආරංචි වෙන අන්න උඹේ යාළුව බැන්දා. ඔන්න අසවල්ලයි හොඳට ඉන්නවා. මෙහෙම ඉන්නවා. ඔන්න අහන්න හම්බ වෙනවා. දැන් මේ අහන්න හම්බ වෙනකොට මේවා මෙයාට මොකද වෙන්නේ? මේ ශබ්දෙනි අහන්නේ. අර බෙරහඬ වුණාම අර සෙබලක් ඇති ගන්නවා වගේ මෙයාට මේ කාම විතරක උපදින ශබ්දය ඇහිච්ච එක මම මොකද වෙන්නේ? මෙයාට කාම විතරක උපදින්න පටන් ගන්නවා. අනේ මම මේ තනි වෙලා කරගත්තු එක. ඊට පස්සේ මොකද වෙන්නේ මෙයාට? මෙයාට මේ සිවුරේ හිත පිහිටන්න තියනවා. ඊට පස්සේ සිවුරු ඇරලා යනවා. සීනාවෙන් පැනලා ගිය සෙබල වගේ කියනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයා එහෙම ඒකට කම්පා වෙන්නේ නැහැ. සෙබලෙක් ඉන්නවා. ඒ සෙබල තව ඉස්සරහට යනවා. යනකට ඈත පේනවා අර විරුද්ධ ජනකායේ සතුරු බලවේග එනවා. එන ඒගොල්ලෝ කොඩි උස්සගෙන එනවා. එතකොට ඈතට පේනවා ඒ කොඩි. පේනකට මොකද වෙන්නේ? මෙයා තැති ගන්නවා. බය වෙනවා. බය වෙලා මෙයාට ඉස්සරහට යන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? සීනාවෙන් පැනලා යනවා. මේ වගේ තමයි පැවිදිච්ච කෙනාට ආරංචින මෙහෙමයි මෙහෙම ඔන්න යාළුව මෙහෙම වුණා කියලා ගණන් ගන්න නැහැ මෙයා ඒක. නමුත් මෙයා යනකොට මෙයා ටෙස්ට් දෙකට දකින්න ලැබෙනවා. ඒගොල්ලෝ ලස්සන සැරසිලා සන්තෝෂෙන් යනවා පේනවා. හිනා වෙවි යනවා පේනවා. ඒතර මෙයා පේනකොට මෙයා අයෝනිසව මනසිකාරිය දෙනවා. එතකොට මොකද වෙන්නේ? නූපන් කාමය හට මටත් තිබුණනේ මෙහෙම කරන්න. ඒ කියන්නේ අයෝනිසව මනසිකාරිය දෙන්න ලොකු දෙයක් ඕනේ නැහැ. අයෝනිසව මනසිකාරිය දෙන පුද්ගලයාට පොඩි දෙයක් ඇතියි. එක තැනක තියෙනවා මේ පොඩි හාමුදුර කෙනෙක් මේ වටාපතකේ පිරිකර වගේක් අරගෙන ලොකු හාමුදුරන්ට පූජ කරන්නේ. සයිලොන්න පූජ කළා. ලොකු හාමුදුරු පිළිගත්තේ. ඉතින් උන්වහන්සේගේ අල්පේච්ඡ ගමට ඒක පිළිගත්තේ නැත්තේ. එතකොට පොඩි ස්වාමීන් වහන්සේ හිටියේ මොකද්ද? මේ තරහට තමයි මේක කළේ කියලා. මොකද අයෝනිසව මනසිකාරේ තරහට තමයි කියලා. ඉතින් නමුත් ඉතින් යාට සිද්ධ වුණා මේ පවංග ගන්න. ලොකු හාමුදුරන්ට. පවංග ගහින්නට කල්පනා කළා මං ගෙනාවු පිළිකර පිළිගත්තේ නෑ. මට වැඩක් නෑ මෙහි ඉඳලා. දැන් මේ හිතන්නේ අයෝනිසව මනසිකාරයෙන් කල්පනා කරන මට වැඩක් නෑ මම යනවා. මං ගිහිල්ලා වෙලෙහෙල දාමක් කරනවා. වෙලෙහෙල දාමක් කළා මං කුඹුරු කැල්ලක් ගන්නවා. ඊට පස්සේ මං තව ටික එක දිනු කළා. හරක් පට්ටියක් ගන්නවා. ඒකත් මම තව ටිකක් දිනු කළා. කසාදියක් බඳිනවා. ඊට පස්සේ මම ළමයි වඩාගෙන මං එනවා පිරිකර අරගෙන අපි ලොකු හාමුදුරංග බලන්න. පෙන්නන්න එදා මම මේ පිරිකර පිළිගත්තේ නැති නිසා ඔන්න මම ආවා කියලා. එතකොට බැරි වෙලාවත් හාමිනේගේ අතින් වරදක්වත් වෙලා ළමයා ආචාරුණුත් එහෙම ළමයා ලොකු හාමුදුරු ඉස්සරහ කියලා බලන්නේ මං දෙනවා පාර කියලා අර වටාපතින් ලොකු හාමුදුරන් ඔලුවට ගැහුවා. ලකු හාමුදුරුව මොකද්ද කිව්වේ? පොඩි නම හාමිනේට ගහන්න බැරි වෙච්ච එකද මට ගෙහුවේ කියලා එව්වා. එතකොට දුවන ලෑස්ති වුණා. අල්ලගත්තා. අල්ලන් කිව්වා ඕක තමයි අයෝනිසෝ මනසිකාරය. ඕක අයෝනිසෝ මනසිකාරය ඕක නැති කරගන්නයි කිව්වා. එතකොට අපිට පේනවා මේ කාම විතරකේ හටගත්තාම ඒ කාම විතරකේ අත්හැරියේ නැත්තම් නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩෙනවා. එනිසා කාම විතරකේ අතරින් කියනවා. ඊළඟට අතරින්ද කියනවා නෝනින් සලකලා ව්‍යාපාද විතරකේ. දැන් කාමී විතරකේ අතරින්න හොඳම දේ තමයි කාමයන්ගේ ආදීනව මෙනෙහි කිරීම. කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන එකට පුළුවන් හොඳට කාම විතරක අතරින්න පුළුවන්. අර ඒක තැනක තියෙනවා මේ දැලිකුණු ගාගෙන ධර්මිටියක් අරගෙන වැද්දෙක් වගේ මිනිහෙක් කියනවා මේ පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉස්සරහට. මේ ස්වාමීනාංශලා මේ මනුස්සයාගේ විරූපී බව දැකලා හිනා වෙන්න ගත්තා. ධර්මිතී පැත්තකින් තියලා මේ ස්වාමීනාංශේ ළඟට මේ මනුස්සයා ගියා. ගිහිල්ලා කිව්වා පොඩි හාමුදුරනේ ඔබ වහන්සේලා මේ හඳ අත ගාලා තියෙනවද කියලා.

ඔව් බේරිලා සංවර වෙලා වාසය කරන කෙනා ආසවක්ඛය සියලුම ආශ්‍රව වලින් මිදිච්ච කෙනා අච්චිජි තන්නං එයාට තමයි කියන්නේ තණ්හාව නැති කරපු කෙනා වාවත්තේ සංයෝජන එයාට තමයි කියන්නේ සියලු බන්ධන ඉක්මවා ගිය කෙනා සම්මා මානාභි සමයා මානේ මනාකොට අවබෝධ කරලා අන්තමකාසි දුක්ඛස්සාති මේ දුක අවසන් කරපු කෙනා කවුද රාහතන් වහන්සේ කියලා කියන්නේ යාට ඉතින් අපිත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී අපට තියෙන්නේ පුළු පුළුවන් හැටියට මේ ආශ්‍රවයන් හට නොගන්න මාර්ගය දිනු කිරීම තමයි තියෙන්නේ කරන්නේ. ඒකට මා මුලින්ම කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම මේක දේශනා කළානේ මේ ආශ්‍රව ගැන දේශනා කරන්න ඉස්සෙල්ලා කිව්වා දන්න කෙනාට දකින කෙනාට කිව්වා මේක කරන්න පුළුවන්. මොකක්ද දන්න දකින කෙනාටද? යෝනිසෝ මනසිකාර්යය කියන්නේ මොකද්ද කියලා දන්න කෙනා දකින කෙනා. අයෝනිසෝ මනසිකාර්යය මොකද්ද කියලා දන්න කෙනා දකින කෙනා විතරයි කිව්වා. මේ නොදන්නා නොදකින කෙනෙකුට මේක කරන්න පුළුවන් කමක් නෑ. එතකොට එයා හරියට තේරුම් ගන්න ඕනේ යෝනිසෝ මනසිකාර්යයේ නියම විදිහට වුණොත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලකට එයා යනවා. අයෝනිසෝ මනසිකාර්යය තිබුණොත් ආශ්‍රවයන් වැඩෙන වැඩපිළිවෙලකට එයා යනවා. හරි ලස්සනට මේක තෝරගන්න පුළුවන්. දැන් බලන්න ආශ්‍රව හත විස්තර කරන්න කලින් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මූලික පදනම පෙන්වුවා මේකේ. එතකොට උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා අභ්‍යන්තරික අංගයක් වශයෙන් යෝනිසෝ මනසිකාරේ තරං වූ දෙයක් වෙන බුදුවසින් දකින්නේ නැහැ කියලා. එතකොට බලන්න මේ සම්පූර්ණම මේ කොයිතරම් අය අභ්‍යන්තරික අංගය වශයෙන් තියෙන යෝනිසෝ මනසිකාරේමයි ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න ඉස්සර වෙලා ගිජ්ජකූට පර්වතී සූකර කත කියන ලිනේ බුදුරජාණන් වහන්සේට පවන් සලසල හිටියා. මේ වැඩක් කරන්නේ පවන් සලනවා කියන්නේ. එතකොට දීගණක කියන පරිබ්‍රාජකෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා ධර්ම කතාවකට සම්බන්ධ වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා විඳීම ගැන, වේදනාවේ අනිත්‍ය ගැන. මේ සැප දුක් උපේක්ෂා විදීන් වල තියෙන අනිත්‍ය ගැන ධර්මයක් දේශනා කළා. එයා අහගෙන ඉන්නවා. දැන් එයා අහගෙන ඉන්න ගමන් එයාත් යෝනිසෝ මනසිකාරේ යෙදෙනවා. දැන් මේක අහගෙන ඉන්නවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පවන් සලසලා යෝනිසෝ මනසිකාරේ දෙනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත් ඵලයට පත් වුණා. අර දීගණක සෝවාන් වුණා. බලන්න මේ එතකොට මේ හාස්කම සිද්ධ වුණේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට දීගණක යෝනිසෝ මනසිකාරය යෙදුනේ නැත්තම්, සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරය යෙදුනේ නැත්තම්, ඒ දේශනාවේ ඵලයක් තියෙනවද? ඵලයක් හටගන්නේ නැහැ. එතකොට මේ බුදුජානන් වහන්සේ වදාළ දේශනාව ප්‍රතිඵල සහිත වුණීමක් නිසාද? යෝනිසෝ මනසිකාරයේ ඒ ශ්‍රවණය කරන කෙනා තුළ තිබීම නිසා. ඒ ශ්‍රවණය කරන කෙනා තුළ යෝනිසෝ මනසිකාරයේ නැතිනම් ඒක නිකම්ම නිකම් කණින් අහලා හුළඟේ ගිය පුතියක්. එච්චර මුකුත් වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රවණය කරපු කෙනා තුළ තියෙන යෝනිසෝ මනසිකාරය තුළ තමයි මේකේ ඵලයක් උපද්දවන්නේ. එයා තමයි ඒක 100ට අරගෙන නෝනින් විමසලා තේරුම් අරගෙන අවබෝධ කරන්නේ. එතනින් තමයි ශ්‍රාවකයා බිහි වෙන්නේ. එතන යෝනිසෝ මනසිකාරී ලෝකෙ මිනිස්සු අතර නැත්තම් කිසි දවසක මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැහැ. ධර්මයේ කොච්චර කතා කළත් බිහි වෙන්නේ නැහැ. එතකොට හැබැයි යෝනිසෝ මනසිකාරී කොච්චර තිබුණත් ධර්මයේ කතා කළේ නැත්තම් ඒත් මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැහැ. එහෙනම් මාර්ගඵලලාභින් බිහි වෙන්නේ ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයේ දෙකේ එකතුවක් එක්කයි. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට ඒ දුර්ලභදී ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පිංගතුන් යෝනිසෝ මනසිකාරය දෙන්න, අයෝනිසෝ මනසිකාරය අත්තරින්න. මෙනෙහි කළ යුතුදී අඳුනාගෙන මෙනෙහි කරන්න, මෙනෙහි නොකළ යුතුදී අඳුනාගෙන අත්තරින්න. ආශ්‍රව හටගන්න ආකාරයෙන් නොව ආශ්‍රව ක්ෂය වෙන ආකාරයෙන් යෝනිසෝ මනසිකාරය දෙන්න. පිංවත් සීලු දිනාට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ